ධර්මානුශාසනාව. කරුණු පින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. පස්සම්

ඉතා ලබරු වේදී පවා ආනාපාන සති භාවනා පුරුදු කරගන්න සමර්ථ වුණේ දීර්ඝ සංසාරයේදී ඉන්හන්සේ මේ ආනාපාන සති භාවනාව බෞද්ධ කෘතවාසයෙන් දිනු කරගෙන තිබෙනසයි. එනමගේ භාග්‍යවතුන් වහන්සේ බෝධි සම්භාරයේ පුරණ කාලයේ පංලක්ෂ 12000 ඉතිහාස නමක් කරන් බුදුරජාණන් වහන්සේලා දකින්න ලැබුණා. පංලක්ෂ 12000 ඉතිහාස නමක් කොමල බුද්ධ සාසනවලදී උන්වහන්සේ ධන අතලා තිබුණා, ධම් දීලා තිබුණා, භාවනා කළා තිබුණා. ඒ හැම බුද්ධ සාසනයකදීම උන්වහන්සේ මේ භාවනා කර්ම ගැන විශේෂ අවබෝධයක් ලබාගෙන තිබුණා. මේ නිසා බුදු වෙන ජාතියේදී පස්තින බලක බෝධිසත්වයන් වහන්සේට මේ භාවනා පිළිබඳව විශේෂ දැකීමක් තිබුණා. එනිසා ගෝවි මූලයේදී තවත් බොහෝ කර්මස්ථාන භාවනා සිදුවී ආනාපානසති කර්මස්ථාන භාවනාවම උන්වහන්සේ මූල කර්මස්ථානයේ වශයෙන් භාවනා කරන්න පටන් ගත්තා. ඒ ආනාපානසති භාවනාවට සිත යොදලා සුවස වේලාවකින් උන්වහන්සේට පුළුවන් වුණා ආනාපාන ධ්‍යාන හතරම උපදවන්නට. ආනාපාන ධ්‍යාන හතරම උපදවා ගන්න මොහොතේදී උන්වහන්සේගේ පූර්ව වාසනා බණය රූපාවචර චතුර්ථ ඥානයට සම්බන්ධන කොටම පූර්වයේ නිවාසාන ස්මෘති ඥානයෙන් කියන උතුම් අභිඥාව ලැබුණා. ඒ අභිඥාවෙන් උන්වහන්සේ අතීත සංසාරයේ සත්වාකාරයෙන් දැකගත්තා. අතීත සංසාරයේ පාරමී පිළිගැති උන්වහන්සේට කෙනී ගියා. ඒ පූර්ව යාමයේදී පූර්ව නිවාසාන ස්මෘති ඥානයෙන් අතීත සංසාරය දැකගෙන මධ්‍යම යාමයේ සපත් වෙන වෙලාවේ දිව්‍යං චක්කුරුදේඥානෙ පහළ කරගත්තා. දිව්‍යං චක්කුරුදේඥානෙ වර්තමාන මේ මොහොතේ මරණක දින සුගති දුගති යන සත්‍යයන් දකින ඥානයක් උන්වහන්සේ ලබා දෙන එයින් මේ ලෝක සත්‍යය මනෙන් අවබෝධ කරගත්තා. ඊළඟට උන්වහන්සේ ඒ අභිඥාවන් සාධක කරගෙන එයින් විදර්ශනාවට හැරුණා. ඒ විදර්ශනාවෙන් පටිච්ච සමුප්පාදයේ විදර්ශනා ආධාර වන නාමනාය සූක්ෂම නාක්‍රමයන්ගෙන් නාම රූප සාස්කාර ධර්මයන් විදර්ශනා කරගෙන යාමේදී නාම රූපස්නා ඥාන පිළිවෙලින් පහළ වෙලා සියල විසුද්ධි භාවනා මුදුන් පත්වලා අරියම් කාලය බ්‍රහ්ම මූර්තයේ දසදාසක් ලෝක ධාතු සම්පාදද්දී දස බල ඥාන සත් විසරද ඥාන සත් අසාධාම ඥාන ආදී අනන්ත ඥාන ගුණ සම්භාර පරිවාර කොට ඇති සාරවත් මුතාඥාන ප්‍රතිවේදයෙන් සම්මා සම්බුද්ධත්වයට කරුණාදාරා. නිරාණාපන්ති භාවනාවේ මේ සබුදුවේ වදාළ අසලතම ගුණාතින් මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාර පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපේ ජීවිතයේද පූජා වේවා. උන්වහන්සේගේ බුද්ධ අනුභව ධනයෙන් අපතන දෙනාට මේ ආනාපානසති කර්මස්ථාන භාවනාව අහසේ ඉරහඳමින් ආලෝක වෙලා මේ භාවනා මාර්ගයෙන් අපට සාන්ත නිවන අත් නිර්වාස ලැබේ. මේ ආනාපානසති භාවනා පිළිබඳව දක්වන්නට දෙන සූත්‍ර පාඨයේ චේත චේදම ඵලමෙන් කලකමු. ඉද දිස්සෝ දිස්සෝ අරණ්‍ය ගතෝ වා රුක මූල ගතෝ වා කුඤ්ඤාගාර ගතෝ වා නිති දෙකේ සල්ලංකම් ආභුජිත්වා බුදුන් කායම් පන්දාය පරිමුඛං තතේ මුකට දෙස්වා. මේ සූවනේ මේ බුද්ධ ශාසනයේ දිස්සෝ දිස්සෝ උපාසක උපාසිකා යන කිව්වාක් පිළිතේ යම් තෙමේ ආනාපාන සති භාවනාවලින් කැමති නම් අරණ්‍ය ගතෝ වා ගමෙන් දුනු 500කට ඈත පිහිටි ආරණ්‍ය සේනාධිපතියකට ගිහින් කෝ දුක්ඛමූල ගතෝවා දිවයක ගස්මලකට ගිහින් කෝ ශුන්‍යාගාර ගතෝවා දිවයක සේනාධිපතියකට වෙලා හෝ නිසි දෙති වාඩි වෙනවා පල්ලංකම් ආභුජිත්වා බද්දපාරියන්කේ බඳගෙන ඉදුල් කායම් පනිදාය සුදු කය විරුද්ධව සබාගෙන පරමුකල් සතින් උපත් පෙත්වා තමන්ගේ සිහිය නාසිකා අගට කර්මස්ථානයට පිහිටුවාගෙන සුදු කායයෙන් තියාගෙන බද්ධ කර්යයන්ෙන් වාඩි වෙනවා. සෝ සතුව අස්සති සතුව පස්සති තේනෝගාවචරය සිහියෙන් ආස්වාද ගන්නවා සිහියෙන් ප්‍රස්වාද කරනවා. දීඝං අස්සතන්තෝ දීඝං අස්සතාමීති පජානාති. යදි වේලාවක් දික් වේලාවක් දිගින් දිගට හුස්ම ගන්නවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා. දීගම් ආපස්ස සංතෝ දීගම් පස්සාමි සජානාති රජිනේවාවක් සත්‍යාග කෙරෙනවා නම් උත්ම පිට කරනවා නම් ඒක නුවණින් තේරුම් කර ගන්නවා සත්‍යවා හත් සංතෝ රසං අත්සාමි සජානාති කෙටි වේලාවකින් දෙත කෙටියෙන් උත්ම ගන්නවා නම් ඒක නුවණින් තේරුම් කර ගන්නවා සත්තං ආපස්සතන්තෝ රස්සං පස්සතනමි සුපජානාති දෙති වේලාවකින් දුක්ම සත්‍යාස කරනවා නම් ඒක නුවණින් තේරුම් කර ගන්නවා සම්පාය පටිසංවේදී අත්තිස්සාමි සුද්ධිච්ඡති සම්පාය පටිසංවේදී පස්සතිස්සාමි සුද්ධිච්ඡති ආස්වාස ප්‍රස්වාස කියන මේ දෙක මුලමඟ දකින්න හැටියෙන් හොඳ සිහියෙන් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා පස්සම්බයං කාය සංඛාරං අසතිස්සාමි සුතිච්ඡති පස්සම්බයං කාය සංඛාරං පස්සතිස්සාමි සුතිච්ඡති ආස්වාද ප්‍රස්වාද දෙක ක්‍රමක්‍රමයෙන් සංසිඳුව සංසිඳුව ආස්වාද ප්‍රස්වාද පිළිමත දුරුමුණින් පුරුදු වෙනවා සේයකාපු දික්කනේ ධක්කෝ බමකාරෝ වා බමකාරං තේවා සීවා දීඝං වා අනිසංතෝ දීඝං අන්තාමි චිතජානාති රත්සං වා අනිසංතෝ රත්සං අන්තාමි චිතජානාති නියලම නදුවේ කොහොම නියලම නදුවේ කුටි අතු ලොකු වස්තුවක් ලොකු උපකරණයක් නියවන වෙලාවේ නියවන පස්සනේ සබල අත දිගහැරලා ඒ කියන්නේ කටයුත්තේ යෙදෙනකොට ඒක සිහියෙන් කරනවා අත දෙක දෙකෙන් ලියන අවස්ථාවයක සිහියෙන් කරනවා ඒ වගේම ලෝක දුක් වේ දුක් මෙන්න මේ විදිහට යෝගාවචරයේ දිගින් දිගට හුස්ම ගන්නවා නම් ඒක නුවණින් තේරුම් කරනවා දිගින් දිගට හුස්ම පිට කරනවා නම් ඒක නුවණින් තේරුම් කර ගන්නවා දෙක දෙකෙන් හුස්ම ගන්නවා නම් ඒක නුවණින් තේරුම් කර ගන්නවා දෙක දෙකෙන් හුස්ම පිට කරනවා නම් ඒක නුවණින් තේරුම් කර ගන්නවා ආස්වාද ප්‍රස්වාද කියන මේ දෙක මුලමඟ දකින්න හැටියෙන් සිහිනුවණින් යුක්ත වෙනවා ආස්වාද ප්‍රස්වාද දෙක සංසිද්ධි සංසිද්ධි යන ආකාරයේ කොමින් තේරුම් කර ගන්නවා ඉති අධ්‍යක්ෂං ආකායේ කායාලපස්සේ ඉහෙරති බයිද්ධා ආකායේ කායාලපස්සේ ඉහෙරති අධ්‍යක්ෂ බයිද්ධා ආකායේ කායාලපස්සේ ඉහෙරති මේ විදිහට සමන්ගේ సంతානයේ ආස්වාද ප්‍රස්වාද දෙක මුලින් තේරුම් කර ගන්නවා අනුන්ගේ సంతානයේ මේ විදිහට ප්‍රස්වාද වැඩකිනවා කියලා නුවණින් තේරුම් කර ගන්නවා තමන්ගේ අනුන්ගේ సంతානවල ආස්වාද ප්‍රස්වාද දෙක මේ විදිහට තේරුම් කර ගන්නවා සමතේ ධම්මානුපස්සීවා පායස්මින් හේති වය ධම්මානුපස්සීවා පායස්මින් හේති සමුදේ වය ධම්මානුපස්සීවා පායස්මින් හේති ආස්වාද ප්‍රස්වාද ඇතිවීමේ හේතු දකින්න වාසය කරනවා ආස්වාද ප්‍රස්වාද නැතිවීමේ හේතු දකින්න වාසය කරනවා ආස්වාද ප්‍රස්වාද ඇතිවෙන නැතිවෙන හේතු දකින්න වාසය කරනවා අත්ථෝති වාපනස්ස කප්පං කප්පිතා භෝති මේ ආස්වාද ප්‍රස්වාද ඇතිවෙන කාක් කියනවා මම කියන්නේ නැති කියලා කියනවා බාල වෙනවා යාවදී ඥානමත්ථය පපිස්සති මත්ථය අනිත්‍යෝති විහෙරති ඒ විදිහේ ඒ නුවණ මතුමත්ෙහි නුවණ පාල කර ගැනීමත් මතුමත්ෙහි සිය ජීවන කර ගැනීමත් හේතු වෙන අතර මම මාගේ ප්‍රඥා සිටි වෘත්තිනා දුක් වශයෙන් නොගැනීමත් සිදුත් එක්කම නොගැනීමත් පාත් වෙනවා නැති කිංති ලෝකේ විපාදයේ මේ රූපස්කන්ධය නැත්නම් මේ ආස්වාද ප්‍රස්වාද කාය සම්බන්ධ වෙ කිසිම දෙයක් සංවාදිතිමාන වශයෙන් දැඩුව අල්වා නොදෙන ඒ උත්පන්න සංකේතය කෙරෙහි නුවණින් වාසය කිරීමට සමර්ථ වෙනවා දේවං කෝධිච්ඡේ දිස්කෝ ආයේ කාලානුපත්ති විහෙරති මෙන්න මේ විදිහට යෝගාචරයන් වහන්සේ තමන්ගේ රූප කාය පිළිබඳව කායානුපස්සනා භාවනා වඩමින් නිවන් මඟ ගමන් කරන්නේ කියනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පාඨයෙන් උගන්වා වදාළා. මේ ආනාපානසති භාවනා පිළිබඳ හිතා සංක්ෂේප විස්තරයක් සංක්ෂේප දේශනාවක් ඉරිමානන්ද සූත්‍රය ආනාපානසති සූත්‍රය මහා රාහුලවාද සූත්‍රය වැනි සූත්‍රයන්හිදී මේ ආනාපානසති භාවනාව 16 ආකාරයකට සමාදාරලා තිබෙනවා. එයින් මේ කියන්නේ 4 ආකාරයක් පමණයි. ඒ 4 ආකාරයේ විස්තර ගැනීමෙන් තේරුම් කර ගැනීමේදී 16 ආකාරයකින් 16 ආකාරයකින් ආනාපානසතිය වැඩෙන පිළිවෙල තේරුම් කර ගන්නට පුළුවනි. දැන් අපි කලින් මේ ආනාපානසති භාවනා පිළිබඳව මූලික පරිකාරමිතේ මූලික පළපුරුදු වීමේ අධ්‍යක්ෂණය ප්‍රායෝගික වැඩසටහන අපි තේරුම් කරගන්නට ඕනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වැඩීම සම්බන්ධව මුලින්ම උගන්වනා තේනාසනයක්. මේ තේනාසනයේ වශයෙන් පාදා වදාළේ ආරණ්‍ය දුක්ඛමූලය ශුන්‍යාගාරයේ තනස්සාසුනයි. ආරණ්‍ය තේනාසනයේ නම් ධම්මානේ ඈතපිලිති වන තේනාසනයක්. ධම්මානේ සිට බඹ 500ක් පමණ ඈතපිලිති විරේකස්ථානයේ තියෙනවා ආරණ්‍ය කියලා. ඒ ආරණ්‍ය තේනාසනයේ විශේෂයෙන්ම ආනාපාන සුවඳ සුදුසු භූමියයි. නමුත් ආරණ්‍ය තේනාසනයේ හැම දිනකට ලැබෙනිනා හැම දිනකටම ආරණ්‍ය තේනාසනයේ තියන් තවස්සුනේ පාසුකම් ලැබෙන්නේ නැහැ. ඊළඟට රුක්ක මූලයේ තේනාසනයේ රුක්ක මූලයේ තේනාසනයත් ආනාපාන සතිය ලඟින් ඉස්සම සුදුසු තේනාසනයක්. රුක්ක මූලයේ තේනාසනයේ දෙවෙනි තේනාසනය. ඊළඟට ශූන්‍යාගාර නම් දෙවෙනි භාවනා කිරීමක සුදුසු දිවයක කුටියක් තේනාසනයක්. එවැනි ජන සම්බාධයන්ගෙන් තොර වූ කුටි තේනාසනයක් නම් මේ වගේ ධර්ම ශාලාවක් නම් ශූන්‍යාගාර වශයෙන් අපට තේරුම් කරගන්න පුළුවන්. දැන් මේ ධර්ම ශාලාවේ සාදක් දෙනා හිටියත් හැම දිනම සාන්තව නිස්සබ්ද භාවයෙන් ඉන්නවා නම් එක්කෙනෙකුට භාවනාවට තාමනේ බාධා නොවී ඉන්නවා නම් මේකත් ශූන්‍යාගාරයක් වශයෙන් භාවනාවට ගන්නට පුළුවන් ශාලාවක්. එතකොට මේ විදිහට විවේකත් සාහනයක් භාග්‍යතුන් වහන්සේ දෙන්නා දුන්නේ ආනාපානසති භාවනාව සමත භාවනාවක් වශයෙන් වැඩිමේදී නිස්සබ්ද භාවය ඉතාම අවශ්‍ය නිසායි. නිස්සබ්ද භාවය කියනවා නම් තමයි ආනාපානසති භාවනාවේ භාවනාවකින් චිත්ත සමාධියක් උපදවන්න පහසු වන්නේ. ඒක නිසා මේ නිස්සබ්ද තේනාසනයක් නිස්සබ්ද විවේකත් සාහනයක් පළමුවෙන් උන්වහන්සේ පහදා වදාලා ආනාපානසති භාවනාව සඳහා ඒමාගේ භාග්‍යතුන් වහන්සේ ආනාපානසති භාවනා බුදුන් සමුණාගත් රූප මූලයේ තේනාසනයකදී ඒ තේනාසනේ ආරම්භ තේනාසනයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මහජනයාගේ වාදයෙන් බොහොම ඈත පිටපු තැනක බුද්ධගයාවේ ජාතිරි මහ බෝධීන් වහන්සේ කාලේ ඒ කාලේ මහජනයාගේ ස්ථානයේ කලින් දෙවිදින් නැ ඒ විදිහේ කාරණියක් හා සමාන වුණු රූප මූලයේ තේනාසනයකදී ජාතිරි මහ බෝධීන් වහන්සේ මුලදී ඒගාගේ භාග්‍යතුන් වහන්සේ ආනාපානසති භාවනාවේ ලෝතුරා සම්මා සම්බුදු වුණා. ඊළඟතුන් වහන්සේ පහදාලදාලේ ආසනයේ පළමුවෙන් තේනාසනයේ පෙන්වලා ඊළඟට වාඩි වෙන ආසනයේ ඉරියව්ව පහදාවදාලා භාවනාට ගන්න ඉරියව් හතරක් තියෙනවා. ඉඳීම, සිටීම, නිදීම, ඇවිදීම කියලා. එතකොට මේ ආනාපාන සතිය වශයෙන් පහදාවදාලේ වාඩි වීමේ ඉරියව්වයි ඉඳීමේ ඉරියව්වයි ඒක හේතුව සක්මන් කිරීම, සිටගෙන සිටීම, ගත කිරීම කියන මේ ඉරියව්වලදී පළමුවෙන් ආනාපාන සතිය පුහුණු කරන්න අපහසුයි. පළමුවෙන් ආනාපාන සතිය පුහුණු වෙන්නේ මහතින් ඉරියව්ව තමයි වාඩි වීමේ ඉරියව්ව. වාඩි වීමේ ඉරියව්වේදී ආනාපාන සතිය ජීවු කරගත ජනකොට පසු අවස්ථාවලදී ඉතිරි ඉරියව්වලදී ආනාපාන සතිය වඩන්න පුළුවනි. එනිසා භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන් ඉරියව් වශයෙන් පහදා වදාළේ නිතියදති පල්ලංකං ආභුජිත්වා උදංකායම් පනිදාය පරිමුඛං සතින් උපත්තකෙත්වා දිනුමේ පිළිවෙලයි. භාවනා කරන්න ආනාපාන සතිය වඩන්න සුදුසර විවේක තැනකට ගිහින් තමන්ගේ අකුල්පතින් මුහුණ හොඳට සෝදා පවිත්‍ර කරගෙන ඊළඟට මාදු වෙනවා බද්ද කාර්යයන්ගේ ගඟගෙන මේ විසුන් වහන්සේට උපාසක මහතුන්ට බද්ද කාර්යයන් වහන්සේ දේශනා කළා කියනවා. බද්ද කාර්යයන්ගේ හැම දිනකටම පහක් ඉරියව්වක් නෙමෙයි නමුත් ඒක ක්‍රමයෙන් පුරුදු කරගත්තේ වටිනා ඉරියව්වක් ආත්මය. විසුන් වහන්සේලාට උපාසක මෞකාර්ථයේ පිළිසකට නියම කරලා තියෙන අර්ධ කාර්යයන්ගේ එක කකුලක් නමාගෙන වාඩි වීමේ ඉරියව්ව අර්ධ කාර්යයන්ගේ ඒක මහනුවරුන්ට විසුණී මහත්යලාට අනුමත කොට වදාළ ඉරියව්ව ඒ විදිහට වාදේලා කුඩුකය දෙලෙන් තියා ගන්න පුළුවනි. විසුණී මහත්යලාට උපාසක මහතුන්ට නියම ඉරියව්ව තමයි අර්ධ කාර්යයන්ගේ ඒ පද්මාසනය වශයෙන් තියා ගන්න පුළුවන් නම් ඉතාම වටිනවා. එහෙම බැරි නම් තමන්ගේ දෙපතෝ යතුලෙන හැටියට වාදු වෙලා බුදු කායයෙන් ක්‍රියා ගැනීමකවත් උත්සාහවත් වෙන්නට ඕනේ. ඉදින් පාලම් පණිදාය කියන මේ පිළිවෙලටම අවශ්‍යයි ආනාපානසති භාවනාවට. ඒ කියන්නේ බුදු කාය හොඳට තේරුම් ක්‍රියා ගන්නට ඕනේ ආනාපානසති වඩන්නට නම් අපේ පිටකොන්දේ තියෙන කොඳුයක තේලියේ කොඳුයක 18ක් තියෙනවා. ඒ කියන්නේ කුරුකෙන් කුරුකට හරයට ගානසේ දෙලින් කියනවා නම් තමයි අපේ ආනාපාන භාවනාව හොඳට කරන්න පුළුවන් වන්නේ. මේක නිසා උතුම් පායම් පණිදාය කියලා ලදාන මේ උපදේශයේ ඒකෙන්ම දීපලයේ උපදේශයක් අනිත් කාර්යයේ පරිමුඛන් සතෙන් උපත් දෙල්වා ආනාපානසතිය වඩන්ට නම් හොඳ හැටි පිළිය පිළිතුරා ගන්න ඕනේ. පිළිය පිළිතුරා ගන්න ඕන ආනාපානසතිය නැත්නම් ආස්වාද ප්‍රස්වාද දෙක හොඳින් ඇතුල් වෙන පිටින් දොරටුව මුල මේ තමයි පරිමුඛන් සතෙන් උපත් දෙල්වා කියලා වදාලේ. මෙන්න මේ පුරු භාග අවස්ථාවටම සකස් කරගත්තා නම් ආනාපාන සතිය රැඳෙනිකා පහසු වෙනවා. ඒක නිවේද සේනාවකනියක් නිවේකක් තාහණියක් දයාගත්තා. ඒ නිවේකක් තාහණයේදී සමන්ත පහසු විදියට වාඩි වුණා උඩුකය දෙලින් තියාගත්තා. නාතු කාග දිහේ දීපුවා ගත්තා. මෙන්න මේ දින මූලික පරිපර්ණික මැලෙන් සම්පූර්ණ කරගන්න ඕනේ ආනාපාන සතිය වඩන්නට. ඊළඟට මහසේ වදාලා ආනාපානසතිය වැඩෙන පිළිවෙල. සෝ සතෝ අසතේ සතෝ පසුතේ ආනාපානසතිය වඩන්න සතෝ දේව අසතේ දිහියෙන්ම ආස්වාද කරනවා. සතෝ දේව පසුතේ දිහියෙන්ම ප්‍රස්වාද කරනවා. ආස්වාද කියලා කියන්නේ ඇතුළට ගන්න හුස්ම වාරයයි. ප්‍රස්වාද කියලා කියන්නේ පිට කරන හුස්ම වාරයයි. අප උපන්දාකට යම් දායක මරණයට පත් වෙනවා නම් ඒ දක්වාම නොකඩවා පවත්වනා වූ ක්‍රියාවක් තමයි ආස්වාද ප්‍රස්වාද දෙක දුක්න ගන්නවා වූ මෙලනවා. මේක අපි කියන්නේ මෙහි නොකර නිතාපට තියනාද කියලාවත් දන්නේ නැහැ. කියන්නේ මෙහි කරනවා නම් මේ විකාල සුවයක් ලබන්න පුළුවන් සමාජයක් ලබන්නද දෙන්නේ. ඒක නිසා උන්වහන්සේ වදාළා කියන්නේ ආස්වාද කරනවා කියන ප්‍රස්වාද කරනවා කියලා. ඉදියේ ආස්වාද ප්‍රසාද කිරීමේදී භාවනා වදන යෝගාවචරය අවර වේලාවක දීවත් කොයි වේලාවක දීවත් ඕනෑකමින් කුෂ්ම ගන්නේ ඕනෑකමින් කුෂ්ම ගන්නේ ඕනෑකමින් කුෂ්ම නමස්ස ගන්නේ ඕනෑකමින් උත්සාහයෙන් කුෂ්ම ගත්තොත් ඕනෑකමින් උත්සාහයෙන් කුෂ්ම නමස්ස ගන්නේ හිතියොත් ගේතකපත් වෙනවා එහෙන් චිත්ත සමාධිය දිවිඥානවා චිත්ත විද්‍රියනවා යටි වෙන දාවක් දෙන්නේ නැති කිමිති දෙන්නවා මේක නිසා ඕනෑකමින් එක වරක්වත් උෂ්ම ගන්න හොඳ නැහැ ඕනෑකමින් උෂ්ම දෙක කරන්න හොඳ නැහැ ඕනෑකමින් උෂ්ම නවත් දෙමින් හොඳ නැහැ එහෙම කරන්න බෑ භාවනාවක් වෙන්නේ නැහැ මෙතන භාග්‍යවතුන් වහන්සේ වදාළේ ස්වභාවික වශයෙන් උෂ්ම ගන්න ඕනේ ඉදෝ මුස්ම ගැනීම තෝරන ඉදෝ මුස්ම ගැනීම තෝරන අපට තියෙන ඒ මුස්ම පිළිබඳව දිහේතරක් වීමයි ඒක නිසා සතෝ ඒව අත්තසේ සතෝව පස්සක කියලා වදාලේ ආස්වාද ප්‍රස්වාද වාරයක් පාදා අමතක වෙන්නේ නොමේ දිහේතුවා ගැනීමයි මෙන්න මේ දිහේතුවා ගැනීම තමයි භාවනාවේ දොරටුව පළමුවේ පියවර ඒ දිහේතුවා ගැනීමේදී උනාසේ දේශනාකට වදාළේ දීපවා ගැනීමක අපේ පුරාණ අත්කතාචාරින් වහන්සේලා භාවනා කර්මස්ථාන ආචාර්යන් වහන්සේලා උගන්වලා තියෙන අනුපිළිවෙල ප්‍රතිපදා හතක්. අන්නේ අනුපූර ප්‍රතිපදාක සතියෙන් හඳුන්වලා දීලා ඊළඟ භාවනා නමස්කාරා පිළ දෙන්නේ. ගණන අනුබන්ධන අකුසල කපන සංයක්ෂණ විවක්ෂණ පාරිශුද්ධේතෝ සංකප්පස්සන මෙන්න ඒ අනුකූල ප්‍රතිපදා අට ආනාපානසති භාවනාවේ මුල් කියවරේ පටන් අරියස්සේ දක්වා යන අවස්ථා අට මේ අතේ ඉඳෙන්නේ ගණන පළමුවෙනි අංකය ගණන් ගැනීම අනුගන්ධන දෙවන අනුබන්ධනය කුසන තුන්වැන්නේ කුසනාව කපන හතරවැන්නේ කපනාව ඊළඟට සංලක්ෂණ සත්‍යයන් සංලක්ෂණව දුරකන හැවැන්න පාරුද්ධයක් ගන්න තේසෞද ප්‍රතිපස්සනා ඒකාක ගන්න මේ විදිහට පිළිවෙලෙන් ගස්වා වදාරා ඇති මේ හිමන් පෙතියක් අපි තේරුම් ගන්නට ඕනේ. එයින් පළමෙන් යන්නේ ගණන ආනාපානසති භාවනාව කවදාකවත් වැඩි නැති කෙනෙකුටයි ගණනාව දෙන්නේ. ආනාපාන භාවනාව හෝ වෙනයන්ති භාවනාවක් කරලා කලක් කලකුද්ද කෙනෙකුට නම් ගණනා කියන මේ පිළිවෙල අවශ්‍ය ගන්නෙ නැහැ. ගණනා කියන පිළිවෙල දෙන්නේ භාවනා කරන් තවත් වන්නේ භාවනා කරලා කලකුරුද්දක් නැති කින්නතුන්ටයි. කලකුරුද්දක් නැති කින්නතුන්ට ඒ ක්‍රමයේ දැනගෙන තියෙන බොහොම ප්‍රයෝජනයි. ඒක නිසා ගණනා කියන මේ පිළිවෙල මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නට ඕනේ. දැන් අපි භාවනාවට වාඩි වෙලා නාසිකාග හොඳින් හිත පිහිටුවාගෙන ඉබේම හුස්ම ඇතුල්වීම හුස්ම පිටවීම කියන මේ දෙක ගැන සිහිය පිහිටුවාගෙන ඉන්න වෙලාව අපේ නාසිකාග හැටි හැටි හුස්ම ඇතුල් වෙනවා හැටි හැටි හුස්ම පිට වෙනවා මේ වෙලාවේ අපි ඒක ගණන් කරන්න පුරුදු කරනවා. ඒ ගණන් කිරීමේ ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ නිසාම දෙක ක්‍රමයේ විදි මාර්ගයේ පරිසම්බිදා මාර්ගයේ සමන්ත පාස අධිකා විනයන්ත කතාවේ දෙන්න මේ විදිහට පහදා දක්වලා කියනවා. පළවෙනි ගණනින් රුක්ම වාරයේ 1යි 1යි 2යි කියලා ගණන් ගන්නවා. ඊළඟට දෙවෙනි රුක්ම වාරයේ 2යි 2යි කියලා ගණන් ගන්නවා. තුනෙන් 3යි 3යි 4 ගන්න 4යි 4යි 5 ගන්න 5යි 5යි කියලා ගණන් කරගන්නවා. ඊළඟට අයමත් මුලේ ඉඳලා 1යි 2යි 3යි 4යි 5යි කියලා රුක්ම වාර 6ක් ගණන් කරගන්නවා. ඊළඟට විශේෂයෙන්ම උස්මාර 7ක් ගණන් කරගන්නවා. ඊළඟට විශේෂයෙන්ම උස්මාර 8ක් ගණන් කරගන්නවා. ඊළඟට විශේෂයෙන්ම උස්මාර 9ක් ගණන් කරගන්නවා. ඊළඟට විශේෂයෙන්ම උස්මාර 10ක් ගණන් කරගන්නවා. 10ක වඩා ඈතට දෙන්නේ ගණන, 5ක වඩා අගින් නවත් සංඥා ගන්න. ඒකත් මෙන්න මේ චක්‍ර 6ක් මෙතන කියනවා. විශේෂයෙන්ම 5 දක්වා යන චක්‍රය, විශේෂයෙන්ම 6 දක්වා යන චක්‍රය, විශේෂයෙන්ම 8 දක්වා යන චක්‍රය එකේදල 8 දක්වා යන චක්‍රයේ එකේදල 9 දක්වා යන චක්‍රයේ සහ එකේදල 10 දක්වා යන චක්‍රයේ මේක තාම අවශ්‍ය තත්ත්වය නම් මේ ගණන් කිරීමේදී ගණන් කිරීම භාවනාවක් නොවේ. නමුත් ගණන් කිරීම භාවනාවට අවශ්‍ය අංගයක් වෙලා තියෙනවා. ඒක හේතුව භාවනා නොකළ කෙනෙක් සමාජයේ පිට පිළිබඳව තේරුම් ගන්නට මුකමක් නිසා තමන් භාවනා කරනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් හිත එහෙම යට දුරනවා කනිනවා. අන්නේ හිත එහෙම යට දුරන පන්න සත්‍යය තේරුම් ගන්නට පහසු කරගන්න තමයි ගණන් කිරීම. යම් කෙනෙක් හොඳට භාවනාවෙන් ප්‍රතිසවාගෙන ඉන්නවා නම් ගණන් කිරීමේදී ගණන වර්ධනය නැතුව හොඳට පවත් ගන්න පුළුවන්. හිත එහෙම දුරනවා නම් ගණන වර්ධනය ගන්න සැකලෙනවා. මෙන්න මේ වෙලාවේ තේරුම් ගන්නවා හිත එහෙම යයි කියලා. සෝතනිකෙනේ දුනවලා අයමත් මුලේ ඉඳලා හිතේ ඉඳලා පටන් ගන්නවා ගණන. මෙන්න මෙහෙම දහස් වරක් හරි වැරදුනා නම් අයමත් මුල හිතේ ඉඳලා පටන් ගන්නවා ගණන. මෙන්න මෙහෙම තිතේලාවක් ගණන අනුවරිත පිටිවාගෙන ඉීමේදී හිත එන්නේ අත විචිනියන් නොදී විචිනිය නොදී ඉල්ල ආනාපාන සතියෙන් නැත්නම් ඒ ආස්වාද ප්‍රස්වාද අරමුණේ හිත හොඳට පිහිටනවා. අන්‍ය අවස්ථාවේ තමයි ගණන නවත්වන්නේ. ගණන නවත්තලා ඊළඟට කරන්නේ අනුබන්ධනාව. අනුබන්ධනාව තමයි කිමෙතුනි ඊළඟට භාග්‍යතුන් වහන්සේ පහදා වදාළ දේශනා තමයි තේරුම් කරගන්නේ. දීගං වා අත්තන්තෝ දීගං අත්තාමීති පජානාති දීගං වා පස්සතන්තෝ දීගං පස්සතාමීති පජානාති. දැන් මේ කියන ආශ්‍රාස ප්‍රත්‍යාස දෙක මෙහි කරගෙන යන වෙලාවේ සමහර විට බොහෝ වේලාවක් වැඩි වේලාවක් කුෂ්ණ ඇතුළු වෙමින් පවතිනවා. ඒක දීර්ඝ ආශ්‍රාසයයි. බොහෝ වේලාවක් වැඩි වේලාවක් හුස්ම පිට වෙමින් පවතිනවා. ඒක දීර්ඝ ප්‍රශ්වාසයයි. මේ සමුතියෙන් තමයි ඕනෑකමින් දිගින් දිගට හුස්ම ගන්න මෙයා දිගින් දිගට හුස්ම ගන්නේ නැහැ. නමුත් ඒ සිදුවෙන තත්ත්වය තමයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා පජානාදී කියනවා ගාඩේ සිිතේ මොනින් තේරුම් කරගන්න ඕනේ. ඒ තේරුම් කර ගැනීමේදී දැන් ගණන් නම් කරන්නේ ගණන් කිරීමේදී අතුලට ගන්න උස්මාරේ නම් ඒ ගණන් කරන්නේ ඒ කිසි අතුලල අවසාන දක්වාම 1යි 1යි 1යි 1යි කියලා කීප වාරයක් මෙහෙ කරන්න ඕනේ. ඒ වගේම දෙවෙනි උස්මාරේ 2යි 2යි 2යි 2යි ඒ අවසාන දක්වාම මෙහෙ කරන්න ඕනේ. අන්නේ වැඩි වේලාවක් ගණන් කරන්න පුළුවන් වන්නේ දීර්ඝ ආස්වාද දීර්ඝ ප්‍රස්වාද දෙක නිසායි. එම දින සමහර අවස්ථාවලදී ආශ්‍රාත ප්‍රස්වාසික ඉක්මනින් ඉක්මනින් වැඩෙන්න පටන් ගන්නවා. කෙටි කෙටියෙන් හුස්ම ගන්නවා, කෙටි කෙටියෙන් හුස්ම පිට වෙනවා. ඒ වෙනාමයේ එක ගණන කීප වාරයක් ගන්න වෙනාවක් නැහැ. 2යි, 2යි, 3යි, 4යි, 5යි ඔය විදිහට මේ කරන්නේ. මෙන්න මේ විදිහට මෙහෙ කරගෙන යන අවස්ථාවේදී දීර්ඝ ආස්වාදයක්, දීර්ඝ ප්‍රස්වාදයක්, කෙටි ආස්වාදයක්, කෙටි ප්‍රස්වාදයක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සබ්බකාය ප්‍රතිසංවේදේ අතිචිත්තාමයේ දික්කතේ සබ්බකාය ප්‍රතිසංවේදේ පපතිත්තාමයේ දික්කතේ. මේ ආස්වාද ප්‍රස්වාද දෙක මෙහෙ කිරීමේදී මෙතන කාය කියලා කියන්නේ ආස්වාද සහ ප්‍රස්වාද දෙක. ඒ ආස්වාද ප්‍රස්වාද දෙක මුලමදාග තුන්කන තේන හැටියට දිවිව පවත් ගන්න තෝරන්නේ. අන්නේතරක් කියන තමයි සබ්බ කාය ප්‍රතිසංවේදිත ලබාලේ. මුලමදාග කියලා කියන්නේ මෙන්න මේකයි පිළිවෙල. සමහර විට නාමුල එවැදෙන පපුව මැද නාමයේ අගතිය මුහුණ තේරුම් ගන්න පුළුවන් ඒක නැරදි ක්‍රමයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා අත්තාකාදී මැද පරිවෝතානං සතිය අනුගච්ඡතෝ අජ්ජත්තං විච්ඡේත ගත වෙන චිත්තේන කායෝපි චිත්තං ප්‍රහෝතේ විජිතාත සංගතාත කියන ආස්වාදයන්ව නාපකාගේ පතං ස්වාමනාවේ දිගේ චිත්ත නව්ව ශරීර ඇතුළත එයින් චිත්ත සමාධිය දිලිලගිනලා චිත්තත් අයත් යොවුලන්න පටන් ගන්නවා මේ කම්පණයන්ට පටන් ගන්නවා කියලා උන්වහන්සේ වදාළා. ඒක නිසා නාපකාගේ ඇතුළ වෙන දුතුම අනුවසිත ඇතුල් කරන්න එපා කියලා උන්වහන්සේ පහදා වදාළා. එතෙම පස්සාසාදු මැද පරිවෝතානං සතිය අනුගච්ඡතෝ බවිද්ධා මුක්ඛේත ගතේන චිත්තේන කායෝපි චිත්තං විභවති විජිතාත සංගතාදේ. ශරීරෙන් චිතේ යන දුතුම අනුවසිත චිතේ චිත යවන්නට එපා. එතේ යවුවොත් වැඩි වේලාවක් ඡන්දමත්ෙන් කයත් පිටක් දෙක කලමේත කම්පණයට විච්ඡේදයට පත් වෙනවා චිත්ත සමාධියේ දිගනවා කියලා පහදා වදාළා. මේක නිසා නාසිකාග ඇතුළේම හුස්ම මුලමඟ බලන්නේ කියන්නේ ඒ පිළිවෙල නොවේ. අතිවිදීමේ පටන් ගැනීමේ විට අතිවිදී අවසානයේ දක්වාම නාසිකාග හොඳින් බලන්න තියෙනයි මුලමඟ බලනවා කියලා කියන්නේ. දුක්ඛ අතිවිදෙන් පටන් ගත්තා ඒක මුල. දුක්ඛ අතිවිදෙන් පවතිනවා ඒ නැද. දුක්ඛ අතිවිදී අවසන් වෙනවා ඒ අග. දුක්ඛ පිටරෙන් පවතිනවා නම් චිතයේ ආරම්භය මුලයි චිත දෙමින් පැවතින නැදයි චිතයේ අවසන් වීම කරයි. මෙන්න මෙහෙම තුන් අවස්ථාවම කියන්නේ එක මුතු ආරයක් මුලපටන් අග දක්වාම දැන ගැනීම තමයි සබ්බකාය පටිසංවේදි කියලා ගාලේ. එනිසා නාතක අග යම් කිසිලා සිදුරකින් දුක්ඛ ඇති වෙනවා නම් චිත වෙනවා නම් ඒ ඇතිවීමේ මේකටන් ඇතිවීමේ අවසානයේ දක්වා පිළිෙන් බලාගෙන ඉන්නක ඕන. චිතයේ මේකටන් චිතයේ අවසානයේ දක්වා ඇතන තිරේ ගමතෝන මේකයි සම්බකාය ප්‍රතිසංවේදී. මේ සම්බකාය ප්‍රතිසංවේදී වශයෙන් හොඳ හැකියි පිහිටවාගෙන භාවනා කරන වෙලාවේ තමන්ගේ සංතාවයට විකාර ප්‍රීතියක් ඇති වෙන පටන් ගන්නවා. ඒ ප්‍රීතිය ඇති වෙන අවස්ථාවේදී පස්සබ්දයේ කියන සංකේතය ඇති වෙන පටන් ගන්නවා. පිට එන්නේ බයම නිසා ඒ මොහොතේදී මුළු ශරීරයම සාන්ත භාවයට පත් වෙනවා. එවැගේම සීතල භාවයට පත් වෙනවා මුළු සරුවාංගෙම පිනා යනවා. මේ සබ්බකාය ප්‍රතිසංවේදී කියන අවස්ථාව ලැබුණාම ඊළඟට තිබෙන්නේ පස්සම්බයං කාය සංඛාරං අත්තිත්‍යාමිති දුක්ඛති. පස්සම්බයං කාය සංඛාරං පත්තිත්‍යාමිති දුක්ඛති කියන මේ අවස්ථාවයි. මේ කියන්නේ භාවනාවට වාඩි වෙන වෙලාවේ යම් ප්‍රමාණයක හුස්ම ඇති වීම කෙරෙහි තිබුණා නම් මේ සිහිය පිහිටවාගෙන පිහිටවාගෙන වෙලාවේ ඒ හුස්ම සංසිඳී සංසිඳී සිහිය යනවා. ඒ සිහිය යාමනිතා කාය සංසිඳනවා කායත මාවත නොදැනී යනවා. වේදනා හිරිවැටියෙන් දක්සු නොදැනී යනවා. ඒ වගේම ශරීරයට බොහොම සාන්ත සුවයක් දැනෙන්න පටන් ගන්නවා. හොඳට සීතල සුළඟ වෙන තැනක පවන් ගන්න වගේ තමයි ශරීරයට නිවීමක් සැනසීමක් ඇති වෙනවා. ඒ වගේම සිතේ සංසිඳන මිනිකා ඒ මොහොතේදී සුක්ෂම සංසිඳී සංසිඳී නොදැනී යන තත්ත්වයටම පත් වෙනවා. සමහර විට මිනිස්සු ගණනක් මොහොතක් නැතුව වාඩි වෙන්න පටන් ගන්නවා. ඒ හුස්ම නැතුව නෙමෙයි සුක්ෂම සීනි වෙලා නොදැනී යන අවස්ථාවයි. ඒ අවස්ථාවද සමහර කෙනෙක් බාහිරපත් වෙනවා හුස්ම නැතුවලා දෝකේලා නම් හුස්ම නැතුවලා නෙමෙයි හුස්ම සීනි වෙලා සීන් වෙලා ඒ මොහොතේ පවතිනවා. මේ අවස්ථාවේ හිතේ නිවැරදි නැහැ. මේ අවස්ථාවක බොහෝම කාන්තයි බොහෝම ප්‍රියයි බොහෝම මේ ත්‍රිතුමා සුතක් බාහිරපත් වෙනවා සතදා සුතක් බාහිරපත් වෙනවා. ඒ මොහොතේ තමයි කිනේතුනේ සමත භාවනාවක්නේ දෙනකොට නම් සමත අරමුණු පහළවන්නේ භාවනා අරමුණු පහළවන්නේ මේ මොහොතේදී සමාධි සංතානයේ අර ආස්වාද ප්‍රස්වාද දෙක තේරෙන්න පටන් ගන්නවා. හරි ඒක කුළු ගොඩක් වාගේ නාසිකාග රුක්ම තෙන්න පටන් ගන්නවා. සමහර කෙනෙකුට විදුලි බුබුලක් වගේ රිදීකක් වගේ එහෙම නැත්නම් කපුකුළුන් ගොඩක් වගේ නීදුමක් වගේ එහෙම තෙන්න පටන් ගන්නවා. සමහරුන්ට තරකට වාගේ මැණිකට වාගේ මුතුකට වාගේ තෙන්න පටන් ගන්නවා. සමහරුන්ට රෝගයක් වාගේ තෙන්න පටන් ගන්නවා. සමහරුන්ට ඉර මණ්ඩල සඳ මණ්ඩල වාගේ තෙන්න පටන් ගන්නවා. අපේ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රාද ප්‍රත්‍යා කරමින සූර්ය මණ්ඩලයේ වාගේ තා පැහැදිලිව තෙන්න පටන් ගත්තා. මෙන්න මේකට කියනවා උද්ඝාණීතාව ප්‍රතිභාග නිවෙස්ත. උද්ඝාණීත කියන අවස්ථාවේදී හේතුවෙන් අරමුණ චංචලයි ආත්මාත්මය උත්සාහ කරනවා. නමුත් ප්‍රතිභාගණී තරස්කාරයේදී කියලාගෙන ආශ්‍රාද ප්‍රත්‍යා කරමින නිශ්චලයි සාන්තයි නොතෙල්ලි නාභිකාග තෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ නීවරණ නැ මේ වෙලාවේ සිට සාම කර්මන්නේ මේ වෙලාවේ සිට සමාධියයි ඒ සමාධියෙන් තා සමාධියේ සිට සාම පිරිසුදු සිහියක් නුවණක් මේ මොහොතේ වැඩ කරනවා දැකෙන ලැබෙනවා මෙන්න මේ අවස්ථාව සම්බුසායපදි පස්සම්බයන් කාල සංඛාරං අපදේශාම පස්සිතාම ප්‍රවදාග අවස්ථාවයි එතකොට මෙන්න මේ ක්‍රම අතර දෙවියන්ගේ දීර්ඝ ආස්වාද දීර්ඝ ප්‍රස්වාද දැකීම පළමෙනියන්කය සති ආස්වාද කෙටි ප්‍රස්වාද දැකීම දෙවෙනි අංකය ඊළඟට ශබ්ද හා පද සංවේදී අසතිස්සාමි පස්සතිස්සාමි කියන වදාල තුන්වෙනි අංකය සහ පස්සම් බයං කාය සංකාරං අසතිස්සාමි පස්සතිස්සාමි කියන වදාල හතරවෙනි අංකය මේ හතරට කියනවා කාය අනුපස්සනා සතිපට්ඨාන ආනාපාන සතිය කියලයි මේ ක්‍රම හතරේ කියන්නේ කාය අනුපස්සනා සතිපට්ඨාන භාවනාවක් එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සති භාවනාව කොයි නැවතුණා නෙමෙයි ඒ ආනාපාන සති භාවනාවේ මුල්ම අවස්ථාවයි දෙයට හඳුන් කරලා දෙන්නේ ඊළඟට මෙයා ඒ පහදාවදාන අර කිවිලන්න ගණන අනුබන්දනා පුතනා පකනා සංලක්ෂණා විවක්තනා පාරිශුද්ධී ප්‍රේතන්ත කටුකම් එන මේ පිළිවෙල අනුව අපි තේරුම් කරගන්න ඕනේ දැන් ගණන් කිරීම මුල්ම කියලා මුල්ම අදියර වශයෙන් අපි ආරම්භ කළා ඊළඟට නාසිකා දෘෂ්ණ ඇති වීම පිටවීම මුගනදාක දැකීම සම්බන්ධව ඒකට ගැල්පා ඒ අනුපන්දනය කරන්නේ කුසල හැකීම අනුවයි දෙකට කියනවා පුතනා කියලා නාසිකාගේ හැපෙන රුස්ම අනුව තමයි අනුබන්දනය කරන්නේ ඒක පුතනාද ඊළඟට අර ආනාපාන සතියේ සමාධිමත් වූ පිටක ආස්වාද ප්‍රඥාක අරමුණ තේරුම් පටන් ගන්නවා කපුතුලෙන් දෙවල්වාගේ කුරුන් ගොඩවල්වාගේ එවගේම නියුදුමලාගේ සංකප්ප නිදීකත මනෝකත වාගේ මේවත් තේنده පටන් ගන්න අවස්ථාවක් ඉන්නවා ප්‍රතිදාගිනීත් කියලා ඒ ප්‍රතිදාගිනීත් අවස්ථාවෙන් පසු වෙනදන්නේ රූපාවචර ප්‍රථම ඥාන සමාධිය ඒ ප්‍රථම ඥාන සමාධියකට සමාධියට දෙනවා සපනාවදී මේ සපන අවස්ථා හතරක් ලබන්න පුළුවන් ආනාපානසති භාවනාවේ ප්‍රථම ඥානෙ දෙති ඥානෙ තති ඥානෙ චතුර්ථ ඥානෙ කියලා ඒ හතරක් ලැබෙන්නේ දිනු ලාලවන්තයන්ටයි මඟක් දිනු ලාලවන්තයන්ට ලැබෙන්නේ ඥාන පහක් ඒ පහක නම් කියන්නේ ඒ තපනා කියන නමයි ඒකත් තපනා කියන්නේ ඥාන අවස්ථාව ඥාන අවස්ථාවට පස්සේ යෝගාවචනයේ දිනුනව තුන්ද තුන්දලා ඊළඟට උදාසනා ආධාරනවා අන්නේ උදාසනා ආධාරයෙන් තමයි කියන්නේ ඒ ආස්වාද ප්‍රත්‍යාස අරමුණ විදර්ශනා භාවනාවට හරියට කියනවා සංලක්ෂණව සැලකීම විදර්ශනාව. ඊළඟට විමර්ශනා කියලා සඳහන් කරනවා ඒ විදර්ශනාවේ අවසානයේ ලැබෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල. ඒ මාර්ග අවස්ථාවට කියන විදර්ශනා කියලා. ඊළඟට පාරිශුද්ධී කියන්නේ සෝවාන් ආදී ඵල ධර්මයන්ට කැමිනීම ලෝකෝත්තර ඵලයට කැමිනීම පාරිශුද්ධ ප්‍රේතන්ත ප්‍රතිපස්සනා ප්‍රේතන්ත ප්‍රතිපස්සනා නම් ජීවෙන්නේ ප්‍රතිවේක්ෂාඥාන මාර්ගඵලයන් දෙතනියා වූ ආර්යයන් වහන්සේලා ප්‍රතිවේක්ෂාඥාන පාල කර ගන්නවා ඒ ප්‍රතිවේක්ෂාඥානයන් දෙකිනා ප්‍රතිපස්සනා කියලා. ඒක මෙන්න මේ ජීවේ සම්පූර්ණ නිර්වාණ මාර්ගය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආනාපාන සතියකට අපේ නිර්වාණ මාර්ගයට ඇතුල් වෙන හැටේම කරගන්නු දැන් පළමුවෙන් මේ භාවනා කරන්න යෙදුනාවේ යෝගාවචන උතුම් සීලයක තියෙනයි භාවනා පටන් ගන්නෙ. ගුණස්ස තින්නකෙක් නම් තමංග නිත්‍ය සීලේ හෝ අදි සීලේ කියන පංච සීල ආදි වස්තමක සීල ගාහකදක සීල අෂ්ටාංගිකෝමක සීල ගැන සීලයක තියෙනවා භාවනා කරනවා. එතුමාගේ සංකාණය ඇති සීලයේ සීලක තුයයි. බුදුන් වහන්සේ නමක් නම් සමාධි දීවිත සීල සම්පන්නයේ පිරිසුදු කරගෙනයි භාවනා කරන්නේ ඒ පිරිසුදු සීලය සීලෙට කියයි. ඊළඟට මේ භාවනා කර්මස්ථානයේ ආරම්භයේ පටන් නීවරණ යටපත් වෙනවා චිත්ත සමාධිගත වෙනවා ඒ සමාධිගත වෙන අවස්ථාව චිත්ත විසුද්ධියයි. ඒ චිත්ත විසුද්ධිය තමයි සමාධි අවස්ථාව කීපයෙන් පහදන්නට ලැබුනේ. නීවරණ යටපත් වෙනවා වූ උද්ධානිනිති ප්‍රතිපාදනෙලෙහි පහළ වෙන අවස්ථාවේ සමාධියට කියනවා උපචාර සමාධිය කියලා. ඊළඟට ප්‍රථම අධ්‍යාන, ဒုတိය අධ්‍යාන, තတိය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, පංචම අධ්‍යාන කියන මේ ධ්‍යාන අවස්ථාවන්ගේ ඇති චිත්ත සමාධියට කියනවා අර්පණා සමාධිය කියලා. ඒ උපචාර සමාධියත් අර්පණා සමාධියත් එකම චිත්ත විදුද්ධියයි. ඊළඟට මේ චිත්ත විදුද්ධිය කියන සමාධියටපත් වන යෝගාවචරයන් වහන්සේ විදර්ශනාවට හැරෙනවා. ඒ විදර්ශනාවට හැරෙන්නේ දැන් මේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ කප්පු කුජලයේ නෙමෙයි රූප මාත්‍රය. අමහයක් ඒ ආස්වාද ප්‍රස්වාද මෙන්න කරන චිත්ත සංකතියේ නාම ධර්ම සමූහයක්. ඒක මෙන්න මේ නාම රූප දෙක වෙන් කර ගන්න අවස්ථාව පහළ කර ගන්නවා. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේ නාම රූප පරිච්ඡේද ඥානය ආස්වාද ප්‍රස්වාද අරමුණේ ගතන් මුළු සරුවාංගයේම පතුරවල දකින්න පුළුවන්කමක් ඇති වෙනවා. මුළු සරුවාංගයේම රූප කොටසෙන් ගෙන්නේ කරගෙන දැකීමක් ඒ රූප කොටසෙන් අරමුණු කරන චිත්ත ප්‍රාණික ධර්මයන් ගෙන් කරගෙන දැකීමක් නාම රූප පරිච්ඡේද ඥානයයි. මේකට කියනවා ධිට්ඨි විසුද්ධිය කියලා. ඒ ධිට්ඨි විසුද්ධියට පස්වනාම යෝගාචරයන් වහන්සේ ඒ නාම රූප ධර්මයන් ඇති වෙන නැති වෙන හේතු වෙන ආબોධ කර ගන්නවා. මේ නාම රූප ඇති වෙන්නේ මෙන්න මේ හේතු කර ගන්නවා. පටිච්ච සමුප්පාදේ හේතු කර ගන්නා ඥානීය කියනවා ප්‍රත්‍ය පරිඥාණෝ කියලා. සමුප්පාදේ කියන හේතු බල තේරුම් ගන්න තේරුම් ගන්නට අතීතාවකට වර්තමාන තුරු කාලය පිළිබඳව චතුරු පවස්නා ධාතේ ආකාරයක සැකේ දුරු වෙනවා. ඒකත්ේ දුරු වෙන තේ අවස්ථාවේදී කියනවා සංකාවිතරණ විසුද්ධිය කියලා. ඒ සංකාවිතරණ විසුද්ධිය අවස්ථාවේදී පාපනමක් තමයි කුල්ල සෝතාපන්න කියලා කියනවා. යථාභූත ඥාන ධර්මයේ කියලා කියනවා අනුලෝම සාන්තිය කියලා කියනවා. ඊළඟට ඒ නාම රූපයන්ගේ හේතුඵල තේරෙන්නේ බෞද්ධතමේ විපස්සනා නිරුද්ධ කරගෙන යාමේදී උද්‍යාවේ ඥානෙ පහළ වෙනවා. නාම රූපයන් ඇතුළේ නැති වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. ඒ නාම රූපයන් උද්‍යාවේ ඥානෙ එකතන චිත ආලෝක වෙනවා, ආලෝක පහළ වෙනවා, ප්‍රීතිය පහළ වෙනවා, පස්සද්ධිය පහළ වෙනවා, එවැගේම බලවත් ශ්‍රද්ධා පහළ වෙනවා, වීර්ය පහළ වෙනවා, සීය පහළ වෙනවා, නුවණ පහළ වෙනවා, උපේක්ෂා පහළ වෙනවා. මේ විදිහට ධර්මයන් පහළ වෙනකොට ඒවා ත්‍රිලක්ෂණය තහවුරුවා දෙන්නේ කියනෝදී එළින් ඇති වෙනවා ආභෝධයට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විද්‍යුතිය කියලා. ඒ මග්ගා මග්ග ඥානදාස මිත්‍රජයන් කිරිසුදු බවට පත් වුණා වූ යෝගාවචනාගේ චිත උද්‍යාවේ ඥානයේ ඉතා හොඳින් නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම දකින්නවා. හරියට බක්කලියක් තිබෙන වෙලාවේ තනබුදුලේ ඇතිවීම නැතිවීම යන හැටියට නාම රූප විනිවිද යන හැටි දකින්නවා. වතුරකට ගැහි බින්දු ඇදී ජීවකුල හැදී කඩ කඩ යනවා වගේ එවගේම කස්තරපු කබලකට කලයක ආදාත දැම්මා පුතරපු පුරා යනවා වගේ නාම රූප දිලිදිලි යන ආකාරයේ දක්නා ඥානය පිරිසුදු වෙනවා. මේ අවස්ථාවේදී ඒ නාම රූපයන්ගේ තනත තනත දිලිම දක්නා ඒ ඥානයට කියනවා භංගානුපස්සනා ඥානය කියලා. ඊළඟට ඒ භංගානුපස්සනා ඥානයට වැදෙනවා මේ අවීචේකතම් භවාග්ගේ දක්වා ඇති සීලම නාම රූප මෙවිදී ඇතිවෙන නැති වෙන දේවල් මේ මහා භාග කියලා භාගයෙන් ලැබෙන නුවණක් ඇතිවෙනවා ඒ ධාතුපත්තාන ඥානයයි. ඊළඟට මේ ජීව ලෝක මනුස්ස ලෝක බ්‍රහ්ම ලෝක ආදී සුතුම ප්‍රාඥා ස්කන්ධ පංචකයේ සැපයක් ආස්වාදයක් නැති වෙනවා. මේ අවස්ථාවේදී ඒ නාම රූපයන්ගේ තනත තනත දිවිම දක්නා ඒ ඥානයට කියනවා භංගානුපස්සනා ඥානය කියලා. ඊළඟට ඒ භංගානුපස්සනා ඥානයට වැඩෙනවා මේ අවිචේකතම් භවාග්ගේ දක්වා ඇති සීලම නාම රූප මෙවිදී ඇතිවෙන නැති වෙන දේවල් මේ මහා භාග කියලා භාගයෙන් ලැබෙන නුවණක් ඇතිවෙනවා ඒ ධාතුපත්තාන ඥානයයි. ඊළඟට මේ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී සුතන ප්‍රාඥා ස්කන්ධ පංචකයේ සැපයක් ආස්වාදයක් නැ මහ ආදීනවා කියලා නැතින ඥානයක් පහළ වෙනවා. ඒක ආදීනවාන පස්සනා ඥානයයි. ඊළඟට මුළු ලෝක ධාතුව පිළිබඳ එපාවීමක් කලකිරීමක් ඇති වෙනවා. මේක නිදුදාන පස්සනා ඥානයයි. ඊළඟට මේ ස්කන්ධ පංචකයේ ඇති මුළු තුන් ලෝක ධාතුවේ නිදි යාමේ කල්පනාවක් පහළ වෙනවා. මේක මුදිතිකම්මිකා ඥානයයි. ඒ මුචිත කම්මතා ඥානෙ ළඟට මේ ස්කන්ධ පංචකයෙන් නිදීමේ උපායසල කියන වශයෙන් පටිසංකාම පස්සනා ඥානෙ නම් ඥානය පහළ වෙනවා. ඒ ඥානෙ ඉතිරෙන්නේ ඉතා පිළිස්සන විදර්ශනාවක් වාලහ ඉතා වේදෙන් ත්‍රිලක්ෂණ විදර්ශනා කරනවා ඒ පටිසංකාම පස්සනා ඥානෙ. ඊළඟට මේ තුන් ලෝක ධාතුවේ නාම රූප සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයෙන් යුක්ත නාම දෙවනවා මේ ලෝක ධාතුවේ නිරුණා වූ සාන්ත නිර්වාණ ධාතුව අතිතලෙන්න සාන්තයි ප්‍රේමිත කියලා මේ විදිහට ආභෝධයක් ඇති වෙනවා. ඒ ආභෝධය කියන උරුතික මධ්‍යස්ථ භාවයට පමිනෙනවා. මේ මධ්‍යස්ථ භාවයට කියනවා සංකාරුකේ සංඥානේ කියලා. සංකාරුකේ සංඥානේ තමයි විපස්සනා ජීවිතයක උපත්ම අවස්ථාව. ඒ උපස්නා උපත්ම අවස්ථාවට පත්වන යෝගාවචරය දිවාදයේදී නොකමව භාවනා කරන්නේ කියනවා අප්‍රමාද කෙනෙක් කියනවා. ඒ අප්‍රමාදයේ නිසාම එතුමාගේ භාවනා ගුණය ජීවේලා ජීවේලා භාවනා ඥාන වැඩිලා යම් අවස්ථාවක යම් ගිරියවකදී තමන්ගේ සංකාමයේ බලංග චිත්ත සංකතියෙන් අවදි වුණා වූ මනෝද්වාරයේ පහළවෙ මනෝද්වාරා වර්ධනයේ පහළවෙලා පරිකරණ උපචාර අනුයෝම කියලා තුනක් පහළවෙලා යෝකුරුදු නම් හතරෙනෙකට පහළවෙලා සෝතාපට්ටි මග්ග චිත්තයේ සෝතාපට්ටි ඵල චිත්ත දෙකක් පහළ වෙනවා. මේකට කියනවා සෝතාපට්ටි මාර්ග වීදේ කියලා. එනම් පරිකරණ උපචාර අනුයෝම නාමයෙන් තුනක් පහළ වුණා. එයින් කෙරෙන්නේ නාම රූප සංස්කාරයන් විදර්ශනා කිරීමයි. අරමුණ කිරීමයි සෝවාන් මාර්ගයෙන් කරන්නේ නිර්වාණය සහ චතුරාර්ය සත්‍ය දැක ගැනීමයි. සෝවාන් ඵල චිත්තයන් දෙකින් මේ සමා ලැබුවා වූ කාන්ත ඵලයේ නිගමනය කරනවා. ඒකිත භවංගයේ ප්‍රඥා ප්‍රත්‍යේක්ෂා ඥාන පහළ වෙනවා. මේ සෝවාන් මාර්ග ඥානයේදී කියන්නේ ඥාන දර්ශන විදෝධියයි. ඒකත් මෙන්න මේ කියන පිළිවෙල පළමුවෙන් කියලා සිද්ධිය පිළිතුරා භාවනාව ආරම්භ කළා. භාවනාවෙන් නිවනට යන චිත්ත සමාධියක් ලැබුණා. ඒක චිත්ත විසුද්ධිය නාම රූපයන් වෙන් කරගන්න අවස්ථාව, චිත්ත විසුද්ධිය නාම රූපයන්ගේ හේතුඵල දක්න අවස්ථාව, සංකාරිතන විසුද්ධිය නාම රූපයන්ගේ උදයගේ මනෙන් දක්න අවස්ථාවේදී ආලෝක ප්‍රීති පස්සබ්දාදී දර්ශනා කිරීම මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය බංගාන ප්‍රඥාවේ පටන් අනුලෝම ඥානය දක්වා ඥානාට පටිසදා ඥාන දර්ශන විසුද්ධිය ඊළඟට සෝතාපට්ටි මග්ග ඥානයේ ඥාන දර්ශන විසුද්ධිය විසුද්ධියක් විසුද්ධිය අතකින් මෙතුමා දිනුවට පත් වෙලා අර ආනාපානසති භාවනාවේ ආරම්භ කළ භාවනා මාර්ගය උත්තම සෝවාන් මාර්ග ඵලයෙන් කියලා දරුණා. ඊළඟට තමයිගේ ප්‍රාර්ථනාවක් එවගේ පාරමී සත්‍යයක් කියනවා නම් ඊළඟට භාවනා පටන්ගෙන අයමත් උද්‍යාවිය ඥානීය පටන් උපසනා ඥාන නමේ දිනු කරලා සතරදාගාම මාර්ගඵල අනාගාම මාර්ගඵල සහ අරියත් මාර්ගඵලයන් අවබෝධ කර ගන්නවා. ඒ මාර්ග අවස්ථාවන්ට කියනවා ඥාන දර්ශනයේ තුජිය කියලා. මේ සතර මාර්ග අවස්ථාවේදී දීර්ඝ සංසාරේ පවර කලකට හොඳස්තාවු දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන ආරිසත්තු සතර සත්‍යාකාරයෙන් අවබෝධ කර ගැනීම නිසා සංසාරයේ දුකලක් පැවතියගෙන ආව 1500ක් පමණ ඇත්තාවෝ කෙලෙස් බල සමුහයේදී දුඳුලි දිනුවා සමංගිතා පෞත්‍රයම නිර්මලවම සංතානයක් බවට පත් වෙන අතර නැවත පවර කනකවත් එක ජීවමක් නැති ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් සංදීමක් ගැලපීමක් චිත්තල ලෝකායක මානසික දුකක් නැත්තාවෝ ඒ අසංකත ධාතු සංතාප සාන්ත සමාමහ නිවනට සමීප කරනවා. මෙන්න මේ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා ඉති අජ්ජත්තං ආපාවේ කායාන පස්සේ කියන අදුලෙම මේ ආනාපාන සති භාවනාව පතුරු නැති ජීවු කරන හැටි වැඩම ඇති සමස්තයෙන් හා විදර්ශනා වශයෙන් ජීවු කරන හැටි සතිපට්ඨාන සතර පළමුවෙන් කායාන පස්සනාව දෙවැන්නේ වේදනාන පස්සනාව තුන්වැන්නේ චිත්තාන පස්සනාව හතරවැන්නේ සම්මාන පස්සනාව එන්නේ ආනාපාන සතිය ආරම්භ කළ යෝගාවචරයේ වෙන භාවනාවකට නොහැරීම වෙන භාවනාවකටත් නොවීම ආනාපාන අරමුණෙන් මේ සතිපට්ඨාන හතරක් වඩනවා. එක සතිපට්ඨානයකට භාවනා ක්‍රම හතර අතුරුන් වාසේ පහදලා තියෙනවා. ඒ නිසා සතිපට්ඨාන හතරට භාවනා අරමුණු 16ක් පහදලා තියෙනවා දක්වලා තියෙනවා. මේකට තමයි සෝලසාකාර මහා සතිපට්ඨාන භාවනාව ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. ඒ සෝලසාකාර ආනාපාන සති භාවනාව ගැන අපි නැවත නැවත අවස්ථාවක තේරුම් කරගන්නට ඕනේ. විශේෂයෙන් ආනාපාන සතිය ලැබීමේදී අත්තාව ආනාපානසුන්වහන්සේ මේ විදිහට දේශනා කරන්න තියෙනවා. අයම්පුතෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ මහප්පලෝති මහානිසංතෝ අතේසනතෝ සුතෝති විහාරෝ උත්සන්න උත්සන්නේ පාපකේ අනුතුනේ ගම්මේ සානතෝ අන්තර්ධාතේ සුභුකතමේ දෙකේල මේ ආනාපාන සති ලැබීමේ අධ්‍යාන්තංක පහදලා දක්වලා තියෙනවා. අයම්පුතෝ භික්ඛවේ ආනාපාන සති සුතෝති බහුලීකතෝ මේ ආනාපාන සති භාවනාව භාවිත බහුලීකృత කළා නම් සන්තෝෂයෙන් පරිපූර්ණ සාන්ත වෙනවා ප්‍රණීත වෙනවා අපේතන කොට ස්වභාවයෙන්ම නිවි වෙනවා සුතෝ විහාරෝ තප විහරණය කලකෙනවා සුත්තන් යොත්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ සාමකෝ අන්තර ධාතේ සුත තමයේ සුතේ යම් යම් විදි අකුසල විතරක පහළ වෙනවා නම් ඒ මොහොතේ ඒ ක්ෂණයේ මේ අකුසලය ප්‍රාණය කළ ධම්මෝ විද්‍යාඥය කළ ධම්මෝ මේ සාන්තිය ඥාන සත්‍යයක් ආනාපාන සති භාවනා වෙන භාවනාවට වඩා සාන්තයි වෙන භාවනාවට වඩා ප්‍රණීතයි එවැගේම ස්වභාවයෙන්ම නිවදී වුණා වූ ප්‍රණීත වුණා වූ භාවනාව ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනා වැඩුවා නම් යම් කෙනෙකුට ඒ සින්නතාවේ සති ඉන්ද්‍රිය සති බලය භූම හොඳින් එළම සිටිනවා එනිසා චිත්ත සංකේතයේ යම් වෙලාවක අපතල විචාරකයන් පහක විචාරකයන් පහල වුණා නම් වාමකේ අපතල විචාරකයේ සිටින විතුන වෙනා යනවා මේක නිසා ආනාපාන සතිය විශේෂ භාවනාවක් ඇති වෙන පහදාවා දාලා මධ්‍යමිකාවේ ආනාපාන සති සූත්‍රයේ විපාදලා දක්වලා තියෙනවා ආනාපාන සති භික්ඛවේ භාවිතා භවනේකතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති චත්තාරෝ සතිපට්ඨානා භාවිතා භවනේකතා සත්බුද්ධංගේ පරිපූර්ණේති සත්බුද්ධංගා භාවිතා භවනේකතා විද්‍යා විමුක්තිං පරිපූර්ණේති කියලා මේ පාදා වදාළේ ආනාපාන සති භාවනා යම් කෙනෙක් වැඩුවා නම් ඒ තැනට සතර සතිපට්ඨාන භාවනාව සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨාන භාවනාව සම්පූර්ණ වූවහම බුද්ධංග ධර්මතත් භාවනාවතින් මුදුන්පත් වෙනවා. සත්‍ය බුද්ධංග භාවනාව සම්පූර්ණ වුණාම විද්‍යා විමුක්ති කියන මේ උපස්නාභයන් අත් වෙනවා කියලා දේශනා කළා. මේ අපි තේරුම් ගන්න තේන ආනාපාන සති භාවනාව කොහොමද ප්‍රතිපත්තාන සතරක් ලැබෙන්නේ කියලා. ආනාපාන සති භාවනාව වැඩිීමේදී ප්‍රතිපත්තාන හතර ලැබෙන්නේ තුන තුනයි. ආනාපාන කියන මේ ආස්වාද හා ප්‍රස්වාද දෙක හය කායික ක්‍රියා. ඒ ආස්වාද ප්‍රස්වාද දෙක මෙන්නේ කිරීම කායාන පස්නා ප්‍රතිපත්තාවයි. ආස්වාද ප්‍රස්වාද දෙක මෙන්නේ කරගෙන යාමේදී ඒ මෙන්නේ තියෙන චිත්තස්කනයක් චිත්තස්කනයක් පාදා සිටු ඇතුලින්නේ සෝමනක සාගත වේදනාවක්. ඒ කියන්නේ භාවනා වශයෙන් හොඳට එළඹ සිටි ජීවයෙන් යුක්තව පවත්වන්නේ චිත්තස්කනයක් පාත ඇතුලින්නේ භාවනා අරමුණ කර ගත්තා වූ සෝමනක වේදනාවක් සෝමනක සිටින් තමයි මේ මෙහෙ කරන්නේ. මේ වේදනාව තේරුම් ගැනීම වේදනාන් පස්නා ප්‍රතිපත්තානය. ඒ වගේම ඒ මෙහෙ තියෙන චිත්තස්කනයක් පාත සෝමනස පාදක වූ ඥාන සම්පූර්ණ චිත්ත පහලෙන් හරි තේරුම් ගන්න පුළුවනේ. ඒ සඳහා යෙදෙන චිත්තය ගත ගන්නා දීයේ චිත්ත අනුපස්නා ප්‍රතිපත්තානය දෙනවා. ඒ සම ඒ චිත්තය වැඩෙනවා සබ්දා ඉන්ද්‍රිය, ධීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, ගොත්‍යංග ධර්ම මේ චිත්තස්කන්ධය පහලලා දෙනවා. ඒ චිත්තස්කන්ධය පහල වූ දෙන්නා වූ ඒ සෝධන ධර්මයන් තේරුම් ගන්නා දීයේ තේමා ධම්මානුපස්සනා ප්‍රතිපත්තානය. මේ විදිහට එකම ආස්වාද ප්‍රස්වාද මෙන්නේ කිරීමක් මෙන්නේ කිරීමක් පාතාම තමන්ගේ සංකාමයේ කායානුපස්සනා වැඩෙනවා, වේදනානුපස්සනා වැඩෙනවා, චිත්තානුපස්සනා වැඩෙනවා, ධම්මානුපස්සනා වැඩෙනවා. මේක නිසා ආනාපාන සතිය වැඩීමේදී සතර සතිපට්ඨානය වැඩෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ ආනාපාන සතිය වැඩීමේ සතිපට්ඨාන සතර වැඩෙනවා එක්කම බුද්ධංග හතක් ඒ චිත්තස්කන්ධයන් පාසා වැඩෙනවා. ඒ විදිහට මේ සිය සති සම්බුද්ධංගයයි ඒ විදිහට මේ වෙලාව පහළ වෙන නුවණ ධම්මයේ සම්බුද්ධංගයයි ඒ විදිහට මේ වෙලාව ඇති විදිතාසිකේ විරිය සම්බුද්ධංගයයි ඒ විදිහට මේ මොහොතේ ඇති ප්‍රීතිය ප්‍රීති සම්බුද්ධංගයයි ඒ විදිහට මේ චිත්තයේ ඇති සෞතිජින පාකද්ද සම්බුද්ධංගයයි ඒ විදිහට මේ චිත්තයේ ඇති සංගප්තය සමාධි සම්බුද්ධංගයයි මෙහි ජීීමේ දීපිතේ පහළ වෙන මධ්‍යස්ථ ගුණය උපේක්ෂා සම්බුද්ධංගයයි මේ ඒක ආනාපාන මෙනුකීමක් මෙනුකීමක් පාදා බුද්ධංග කතා කරන හැටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ බොජ්ජංග ධර්මයන් වැඩිම නිසා මොකද සිද්ධ වෙන්නේ? විද්‍යාවෙන්ින් පරිපූර්ණ වෙන්නේ ත්‍රිවිද්‍යා අත්විද්‍යා කියන තුන් නාම සම්භාර නගන අතර පදංග විමුක්ති විස්සම්බන විමුක්ති සමුච්ඡේද විමුක්ති නිස්සරණ විමුක්ති පටිච්චසමුප්පාද විමුක්ති කියන මේ පංච ආකාරයේ විමුක්තිය සිද්ධවීම ඥාන විදර්ශනා මාර්ග කර පිළිවෙලෙන් සිද්ධ වෙන ඒ සාන්ත නිර්වාණ අධිගමනය කියනවා. මෙන්න මේ විතා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආනාපාන සති කර්මස්ථාන පිළිබඳව අපි ඥාත නැත තේරුම් ඇති කරගන්නට ඕනේ. විශේෂයෙන් මේ ආනාපාන සති භාවනාවට උපක්‍රේත ධර්ම රාශියක් තියෙනවා. ඒ උපක්‍රේත ධර්ම අපි තේරුම් කරගන්නට ඕනේ. ආනාපාන සතිය වැඩිමේදී අතරමං නොවි ඉදිරියට ගමන් කිරීමේ පිළිවෙල අපි තේරුම් කරගන්නට ඕනේ. ඒවා ගැන වැඩි වැඩියෙන් බලපොත් කියවීමේ භාවනා කර්මස්ථාන ගන්නා කල්යාණ මිත්‍රයන් සමඟ සාකච්ඡා කිරීමේ එතුමනකින් මෙනෙවිතේ තමන්වත් මේ භාවනා ගැනීමෙන් මේ භාවනාව දිගට දිගට කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. විශේෂ වශයෙන් ආනාපාන සති භාවනා වැඩිමේදී විවේක පරිසරය අවශ්‍යයි. අනෙක් කාරණය මේක සාපච්චකාරී වශයෙන් සෑමදාම කරන්නට පුළුවන්කම අද මේ සේවාවේ භාවනා කරනවා ඊළඟට මාසයක් ගත වෙනවා භාවනාවක් කළාට ජීවන අවශ්‍යතාවය පහසුවන්නේ නැහැ. හැමදාම සමාජයේ ජීවිතතා කරන ආහාර විරණ වගේ භාවනා විරණයක් පුරුදු කරන්නට ඕනේ. අපි හැමදාම මූල සෝදනවා ඒ වගේ හැමදාම අපි භාවනාවෙන් අපේ සිත සෝදන්නට ඕනේ. හැමදාම අපි අඳුන් අඳිනවා ඒ වගේ භාවනා අපි හැමදාම අඳගන්නට ඕනේ. අපි හැමදාම ආහාර පාන ගන්නවා ඒ වගේ භාවනා නම් ආහාර පාන අපි හැමදාම ගන්නට ඕනේ. අපි හැමදාම කයනය කරනවා නිදා ගන්නවා ඒ වගේ භාවනා වශයෙන් අපි හැමදාම සිත නිදා ගන්නන්නට ඕනේ, පතක් වන්නට ඕනේ. මේ විදිහට හැම අවස්ථාවකම හැම දිනක ජීවනයේ භාවනාවක් නැවත ජීවන කර ගන්නවා නම් ජීවිතාම පුහුණු වෙන තිනතාවේ සාපකච්ඡාවේ නිරන්තර ක්‍රියාකාරීකම නිසා භාවනාවේ පළවෙනිපා පද්ධති මානසික තෙගිනදා දකින්නට ලැබෙනවා. විශේෂයෙන් භාවනාවක් වඩන්න වඩන්නේ තිනතාවට භාවනා රස වෙනවා. භාවනා රස රස්නාම සමංගයේ ඇති සියලුම ප්‍රශ්න විසඳිලා නිරන්තරයෙන් සනතුන ජීවිතයක් ගත කරගන්න සමත් වෙනවා. මෙන්න මේක නිසා නිවුණු සනතුන සතුටුනා වූ වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න කැමති තම කෙනෙකුට මේ ආනාපාන සති භාවනාවන් භාවනාවන් අනිවාර්යයෙන්ම පුරුදු කරගන්න ඕනේ. අත් වශයෙන් එදිනෙදා කටයුතු වල මේ පමණක් කෙනෙක් නෙමෙයි. මේ අපේ ජීවිතයේ යනු භාග්‍යවන්ත ජීවිත සංසාරයේ දුර්ලභයි. අපට දුර්ලභ භාග්‍ය සම්පත් සියල්ලම ලැබිලා තියෙනවා. බුද්ධ ශාසනය ලැබිලා තියෙනවා. උතුම් මනුෂ්‍ය ශාසනය ලැබිලා තියෙනවා. ඉන්ද්‍රිය සම්පත් ලැබිලා තියෙනවා. සතුන් සැලෙද්ද ලැබිලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර සංකේමණය ලැබිලා තියෙනවා. මේ වගේ දුර්ලභ කාරණා සියල්ල ලැබුණා අපිට හැමදෙනා භාග්‍යවන්ත නිසා අප්‍රමාදව මේ භාවනාවන් ලැබුවෝ මේ ජීවිතයේදීම තමන්ගේ පාරමී මුදුන් පත්තියේ තිබුණා නම් සෝවාන් සකදාගාමි අනාගාමි පරියත්තන මාර්ගඵල කිරුවෙනේ අමා මහ නිවන් දැකීමට මේ දිනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ මේ දේශනාව කළාලා යෝ කෝටි භික්ඛුවේ ඉමේ සත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවයේ සත්ත වස්සානි සත්ත භින්නම් ඵලානං අන්නතරං ඵලං පාටිකංකං දුක්ඛේ ධම්මේ අඤ්ඤා පතිනා උපාදිතේ අනාගාමිකා යම් කෙනෙක් මාළදාලමේ ප්‍රතිපත්තානේ ගදුන හැටියට හත් අවුරුද්දක් පිළිවෙලින් යදුවොත් මේ සිල්පතාට මේ ජීවිතයේදීම හරියක් මාර්ගඵලයෙන් වූ අනාගාම මාර්ගඵලයේ ඒකාන්තයෙන් ලැබෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. මේ දේශනාව තුළ හත් අවුරුද්දක් නොපදවා මේ භාවනා ගැදීම පිළිබඳවයි. සමහරු තාද්දව හත් අවුරුද්දක් මෙහි කරදර දෙති කාලයකදී මේ ඥානසන්ත ලබන්න පුළුවන්. එනිසා භාවනාව ගැන හොඳ ඇති තේරුම් අරගෙන අඛණ්ඩව සාපච්චකාරී වශයෙන් නිරන්තරව මේ භාවනා දිනපතා කරන්නට අපි පුරුදුවෙන්ට බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන්නට ඕනේ. භාවනාවක් කිරීමට පළමුවෙන් පූර්ව කෘතිය තේරුම් ගන්නට ඕනේ. භාවනාවක් කිරීමට පළමුවෙන් තමයි සීලය පිරිසිදු කරගන්නට ඕනේ. සීලය පිරිසිදු කරගෙන තුනුරුවන්ට ජීවිතේ පූජා කරගන්නට ඕනේ. තුමුරුවන්ට ජීවිත පූජා කරලා බුදුගුණ දීකරන්ත වන මෛත්‍රී දීකරන්ත වන ශරීරයේ පිළිකුල දීකරන්ත වන ජීවිතයේ අනුත්‍ය අසාර බව දීකරන්නට ඕනේ. බුදුපාතේ බුදු මහ රහතන් වහන්සේලා ගමන්වත් නිවන් මඟේ ගමන් කරනවා කියන චිත්ත ප්‍රසාදය ඇති කරගෙන සාන්ත වලමිතිය දිව්‍යම භාවනාව පටන් ගන්නට ඕනේ. මේ විදිහට භාවනා පටන් ගන්න පින්තුන්ට ඒ භාවනාව දිනෙන් දින සමාධියේ පහසු හැටියට පහසු වේලාවක් සිදු කරන්න පුරුදු කර ගැනීම නිසා නම් බොහෝ කාලයකදී භාවනාවේ ලැබීමේ සුවතේ විඥාන සුවතේ අවධියෙම නපුරු කියන නොතේම දෙවියන්ට මනසයන්ට ප්‍රලෝභීම දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම සුදුරැකීම එවැනි චිත්ත සමාධිය ලැබීම නුමුමේ තහපත්කම ඇතිවීම නමුලාව තිහිනේ කටයුතු කිරීම චිත්ත කටයුතුවේ සඵල වීම ආදී ආවර්තන දෙවිදාම දකින්න ලැබෙනවා ඇති මේ ආනිසංස දක දැකේ භාවනා මාර්ගය සුවතේ ගමන් කරලා අර මුලින් සඳහන් කළ සත්‍ය විසුද්ධි කිරීමේ සිට දිනු කරගෙන ගිහිල්ලා අවසානයේ සමාපති භෝධි බුද්ධත්වයේ බුදුමහරහතන් වහන්සේලා නිවන් සැනසේ වදාළ අජරාම විකාන්ත අමාමහ නිවන් සැනසේ වදාළා එන්නා දැන් කාල වේලාවක ගත වුණා ඊළඟට අපි සත්‍යාවයට කියලා විශ්වාස කරනවා එනිසා දැන් මෙතෙක් වේලාවකේ ආනාපාන ප්‍රතිභාවනා පිළිබඳව සුවල්ක හඳුන්වීමක් කරන්ට යෙදුණේ මේ ආනාපාන ප්‍රතිභාවනා පිළිබඳව මේ පැයකින් දෙකකින් මේක ගණනක් නමුත් කරුණු කියන්නද කියනවා ඒ කර්ම සියල්ලම කීවාද කොහොමද මට කිසිම නෑ බොහෝ දෙනාට එනිසා නැවත නැවත මේ භවනා පිළිබඳව තේරුම් වැඩි කියන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන් දැනගෙන මේ භවනා දිනු කරගන්න හැටියට අපි කාම කරුණාවෙන් ආරාධනා කරනවා ඉල්ලා සිටිනවා සුදුරාවෙනේ වදා වත්‍රා පිටිනා පිටා දේතුනේ කුතුහ සම්භාව ධර්මයක් වේවා තේමයෝ නිදු නිරෝධෝ කප්පකාරණේ පුරා හතර දුකින් අතු නිදේ කාන්ත නිවන්සුව ලබස්වා අතුල කරුණාවෙන් දෙපම්මලේ එවැගේ මේ පූජනීය සිද්ධාස්ථානයේ අධිග්‍රහකයෝද සාතනා රක්ෂක ලෝකපාලකෝද සීලම සංඥාදෘෂ්ටික ජීව මණ්ඩලයට මේ අපේ උදාරතුන්වත් වේවා අනුමෝදන් වෙත්වා බුද්ධ ශාසනයත් මේ දිනවත් සෑම දිනක් ඒ දෙවි දේවතා මණ්ඩලය යහපේ ආරක්ෂා කරත්වා සියලු දෙවියන්ටත් පතන බෝධි වලින් කාන්ති ලක්ෂණ නිවාන ධාතුවත් වේවා කියලාති මෛත්‍රිය කරගෙන විශේෂයෙන් අද මේ ධර්මස්ත්‍රවණ මේ තීකම ධර්ම දානමේ තීකමද පුරෝගාමීව ආරාධනා කරන්නේ දින බුදු කරණ භාවනා විලාසයේ සමගිය සමාජික පින්වත් තුන්වත් මහත්මයාගේ පිළිසල් ඒ පින්වත් සෑම දිනාගේ උපකාරය නිසාද මේ ධර්මස්ත්‍රවණ මේ ධර්ම දානමේ තීකමට අප සෑම දිනාට සහභාගී වෙන්න ලැබුණා ඒ පින්වත් භාවනා විලාසයේ භාවනා සමාජයේ සමාජික පින්තුන්ට විශේෂයෙන් අද භාවනා පන්තියේ පුරෝගාමී ප්‍රේත පුණ්‍යවන්තයේ ගිලන් වින්නා එතුමාට වහාම නිරෝධිකව ලැබේවා කියලා ප්‍රේතකින් ප්‍රාර්ථනා කරන අතර මේ සහාය සම්පත්තිය දුන්නා වූ සත්පුරුෂ මණ්ඩලයට මේ ධර්මස්ත්‍රණය කළ සීමුම මාපේවරුන්ට දරුවන් සමගනාට සත්නාත්‍රේ කියන දුක් නිරෝධකෝපක් භාවයෙන් අදලා ලැබිලාදීන් බුද්ධ සාසනය සමතුදසුනා භාවනාන් සංකල්ප ලබන්නේ සුවාසනා වේවා ආයුර්ම සතුබල ප්‍රඥා සම්පත් දිනින් දින දිනු වෙලා සතර වසනාතුළු කල්යාණ මිත්‍ර සම්පත්තේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසකාරේ ධර්මාංගම් ප්‍රතිපත්ති කියන මේ ශෝකාපත්‍යංගයන් ලැබීම ජාති ජාතියක් සුවසේ පාලනය කරන පුරාගෙන යෝ තම තමන් පතන අභිජන ඥානයන්ගෙන් බුදු පාසේ බුදු මහ රහතන් වහන්සේලා නිවිතනකේ බගුණ වදාළ අජරාම රුසාන්ත අමා මහ නිවන් සුව කෙනෙක හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරතල ඥාතියෙන්ද ගෙවියන්ද තෙල්පමුණු වෙමු ඉදං ඥාති නම් හෝතු පිටිසහං තුඤාතය ඉදං ඥාති නම් හෝතු පිටිසහං තුඤාතය ඉදං ඥාති නම් හෝතු පිටිසහං තුඤාතය එක්කවතජයම් මේ සංකතං කුඤ්ඤ සම්පදං කම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පස්සෙ ඉන්දියා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං

පාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ